ඒ වෙලාවේ මාතෘක සම්ප්‍රදායයන් සම්බන්ධයෙන් කියන්න ඕනද? හා හා හා හා හා. ඔව් දැන් ඔබ වහන්සේගේ දේශන ටික මම දේශන දැන් දැන් ඔබ වහන්සේ දේශනා කළා මේ දැනුත් මේ දැන් අද මේ වෙලාවේ දැන් පැය 12යි විහිං. මම ඇහැරලා ඉන්නේ මම මේ දේශනේ අහගෙන ඉඳනකොටම ඔබ වහන්සේ දේශනා කරනවා මට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. මම මේ දන්නේ නැති එක ඕගොල්ලන්ට කියාගන්නේ කියලා ඔබ වහන්සේ දේශනා කරනවා. ඒකවල මට දැනෙනවා ඇත්තනේ නම් ඉතින් දැන් මොකුත් තේරෙන්නේ නැහැ නේ මේ තීරණ එකම නේද කරදරේ කියලා. එහෙම අර කියාගෙන ධර්ම දැන් මනසට මේ හොඳට වැටහීමකින් ආගෙන ඉන්න පුළුවන් පුදුම සාන්තියක් ඇඳට තියෙනවා. දැන් මේ මාසේ මාසෙ පුදුම සතියක් විතර වගේනේ මේ ටිකේ මේ මහන්සිය තුන. ඉතින් මේ දැන් එතකොට මට මේ මට කියලා දැන් මෙතන කතා කරන්න මනසුත් නෑ ස්වාමීන් වහන්සේ. අන්න එහෙම මේක දැනගෙන ගියා. එතකොට මේ සහනය කියන එක මට දැන් මේ අර ඉස්සර වගේ මේ අමාරුකම් ඇඟට වැඩ කර ගන්න බැරිකම් ඒවා මේවා ඇඟේ තිබෙන දුර්වල කනොත් මේ අතුලා ගියා. ඉතින් මේ දැනට පුදුම සුවයක් තියෙනවා. මේ දැන් මේ දේශන ටික දාගත්තාම මට මේ ඉවර වෙනකම් නැකතින්න හිතෙන්නේ නැහැ. ඒ එකම අර කියන විදිහට මේ කිසිම දෙයක් නැති දැකීමක් තුන ඉන්න පුළුවන්. ඒක තමයි විය යුතු දේ. ඒක තමයි තවත් පැහැදිලි කරගන්න පුළුවන් මඳින් ඇහුවාම තවත් වලින් අහනවා. ඉතින් ඔය ප්‍රීතිය සතුට ජීවිතයේ තියාගෙන තවත් ඉතින් මේක මොනවා තේරෙන්නේ? මම ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. දැන් මේ වෙලාවට 12යි 10යි. එහෙනම් අපි වෙබ් අඩවියටත් යන්න www.sammasamma. ඒක තමයි මේ වන ඇහුවා. ඒක කරන්නේ සියහන්න මේ හරි සන්තෝෂයි. මේ ඔය තාත්තා තමයි කොටන් දෙනකොට අවබෝධ කරගන්න උදව් කරගන්න කියන. තව බලන්න ඕන මාස 6ක් විතර ශේෂ අනුශේෂ වශයෙන් හරි දේවල් තියනවද සක්කාය දිට්ඨි ආත්ම දෘෂ්ටිය තුල තියනවද කියලා පොඩ්ඩක් බලාගන්න මාස 6ක් විතර පරීක්ෂණය කරන්න. මේක තමයි පත්‍යත්තම් වේදිතබ්බෝ. තමන්ට ප්‍රත්‍යක්ෂ කරගෙන අවබෝධ වීම තමයි වැදගත්. තමන්ට සාන්තිය දැනෙන්න ඕන. කවුරුත් පල දීලා සමාපත්ති දීලා අපිටම ශාන්තියක් ඇති වෙන්න ඕන. ඒ ස්වභාවය එතකොට ස්වාමීන් වහන්සේ මේ නිර්වාණ ස්වභාවය කියන එක මට දැනුණා. සමහරවිට නිවෙනවා නම් ඒක තර්කයක් නෑ නිර්වාණ ස්වභාවය. දැන් එහෙම කරගෙන ගිහිල්ලා මම දැන් ඒක දීර්ඝ මට ගොඩාක් වෙලා හිටියද කියලා කියන්න බැහැ. මට වෙලාව හරියට දන්නේ නැහැ. ඒ දැකීම තුන හිටපු අවස්ථාවේදී මම විතර කවුරුත්ම නැති වෙලාවක තමයි ඒ දේ කරන්න පටන් ගත්තේ. ඒ වෙලාවේදී මට කඳුළු ගිහිල්ලා හොතු ගිහිල්ලා එම් විශ්වාස ඇදිලා මම හුස්ම ගන්න බැරුව ලෙඩක් වගේ ඇදිලා හුස්ම ඇදිලා මේ පණ යන්නම පණ මාසිකව පණ යනවා තමයි. මේ අර කකුල් දෙකේ ඉඳන් පණ ඉදතු කරගෙන ඉනවාගේ මතනේ. ඒක එතන උනේ ඔය අපේ ඇඟේ තියෙනවනේ ආත්ම දෘෂ්ටිය කියන එක. යා මෙතනින් එළියට පනින්න හදන වෙලාව යාට බේරුමක් නැහැ. මෑණියන් නියම විදියට ධර්මානුකූලව නොවන මෙහෙවනකොට ආත්ම දෘෂ්ටියට පවතින අවස්ථාව නැහැ. එතකොට අවකාශය නැති වෙලා එයා පණින් හදන මොහොතේදී තමයි එවැනි තත්ත්වයක් ඇති වෙනවා. ඊළඟට එයා පැන්නට පස්සේ ඇස්සෙන් කඳුළු කඩාගෙන වැටෙන සැහැල්ලුවක් දැනෙනවා. මේ ඔතන තමයි අර ආත්ම දෘෂ්ටිය සක්කාය දිට්ඨිය කියන එක පලා යන මොහොත. ඒක පැත්තකින් අර දිදුරුම් කෑමක් සිදු වෙනවා. ඉක්මනින් හුස්ම ගැනීමක් ඇති වෙනවා. මොනවද මේ හදවතක් කියන්නේ ස්වාමීන් වහන්සේ? මොකුත් නෑ, කම්මලේ වයින්නම වගේ වුණා. ඔව් ඔව් ඒක අනිවාර්යෙන් වෙනවා. වෙලා ඊට පස්සේ ඒක ආයි නිමිල නිමිල නිමිල ගිහිල්ලා ආය පිට වුණාට පස්සේ ගම් පිට වෙච්ච වෙලාව ඉඳලා ආයි නිමිල පටන් ගන්නවා. හොඳටම නිවුණ ස්වාමීන් වහන්සේ ඒ නිමිල ඉවර වෙනකොට මම දැන් අන්නේ ගෙදර ඉන්නේ එදා උදේ වරුවා. එතකොට ගෙදරට කවුද ඇවිල්ලා ඔහේ බිම් කළා. බිම් කළාම මේ අර මගේ තිබිච්ච ආලෝකය නිවුණා. හිත වුණේ මම කියලා තුනේ නැහැ විතර හිතේ උතන ආලෝකයක බැකීමක් තිබුණා. ඒ ආලෝකය නිවුණා. ඉස්ස පොතම වගේ හදවතින් ඇතුළෙන්ම මේක මතුණා ස්වාමීන් වහන්සේ මේ බුද්ධ පරිනිර්වාණයක් කියන කොටත් මෙහෙම කියලා. ඒ කියන්නේ ඒක ඒ නිවිලා අන්ධකාර වුණා. ලොකු දෙයක් ඉතින් ලොකු ශාන්තියක් ඉතින් මම වචනයෙන් තව බලන්න තමන් තමන්තර වෙතින් අවශ්‍ය කරන්නේ තව ධර්මය හන්න තව ධර්මය ප්‍රකට කරගන්න තව තමත් ධර්මානුකූලද කියලා බලන්න ඉතින් ලොකු දෙයක් අපිට බොහොම සන්තෝෂයි කවුරු හරි කතරක් හරි ඉඳගෙන නිවැරදිද ඒක සඳහා තමයි ඔය සේවාවන් අපි ඔක්කොම කරලා දාලා තියෙන්නේ ලංකාවේ කොහෙද ඉන්නේ ශ්‍රී ලංකාවේ මම ඉන්නේ මේ මොරගායන කියන හරි මගේ දුවන දෙන්නක කවුන්ටරුවන් ගෙන් මනහන් හොතෙන්ට එනවා. හරි හරි හරි හරි හරි කොච්චරවත් අනිත්‍යයටත් කියන්න ක්‍රමේ. ඕ දැන් මෙහෙ ආයි දැන් මේ මං කියලා මේගොල්ලෝ දැන් මේ ඔක්කොම ඉන්ටර්නෙට් එකෙන් මන අහනවා. හරි හරි හරි හරි. ළමයි මගේ ආදුවත් මේ ගොඩක් ඉන්නවා. ඒගොල්ලන්ටත් මං ඔක්කොටම දැන් කියනවා අවකාශයක් තියෙනවා ඒගොල්ලන්ට උදව් කරන්න මේක අහන්න ඕන මෙන්න මෙහෙමයි මෙන්න මේ විදියට අහන්න මෙන්න මේ විදිය අවබෝධයක් ලබා ගන්න මෙන්න මේ විදිය මේක බලාගෙන යන්න කියන උපදේශයකුත් ඒ අයට ඇති වෙන ගැටළු වලට අනුකූලව බලන චූටි උදව්වකුත් ඒගොල්ලන්ට කරන්න දැන් කරන්න මට දැන් මේ ටික දැන් මේ විදියටම ඒගොල්ලන්ට කරන්න කියලා දෙන්න ඕන මේ ඇන්ටර්නෙට් එකේම අහන්න කියන්න ඕන මට ඒක කියන්න ඇත්තට ධර්මය පැහැදිලි කරන්න TypeError නෑනේ කවුරුත් නැහැ නේද නෑ තමන් ගිහපු ගමන් මම ඇහුවේ ආ ඒක පුළුවා මම මෙහෙමයි මනස පිටු කරේ මම මෙන්න මේ විදියට හැදලුවේ මම මේක මෙන්න මේ විදියට සිතට ගැළපුවේ මේ විදියට කියලා ඒ දේවල් කියන්න ඒකට ඇත්තට උදව්වක් වෙනවා මෙන්න මේ සත්‍යයක් ඇති වෙන ඒ අවස්ථාවන් වලදී බය වෙන්න එපා. ඒ ස්වභාවයේ ඉඳ දෙන්න. ඒ ඉඳීලා ඒ සත්‍යය ඇති වෙන්න ඉඳ හරින්න කියනවා. ඒ මොනදි දෙතරයක් කියලා වෙනකොට නිකන් වය වගේ තාම. හරි ඔව්. වඩා කියලා. ඒ වුණාට මේ ඔබ වහන්සේගේ දේශනාවේ තියෙනනේ මැරෙන්නේ නැහැ. මැරෙන්නේ නැහැ කරන්න කියලා. වෙන දේකට ඉඳ හරින්න කියන එකෙන්දි මට අර ඒ වගේම ඒ ආගෙන ඉන්නකොටම මේක වෙන්නේ. මට බන අහනකොටමයි මේක උනේ. ධර්ම ගුරුවරු හොයන්න ගරු ස්වාමීන් වහන්සේ මම නොගිය තැනක් නෑ මම දැන් මේ සිල් මේවා ගියතුනේ වෘත සමාදාන කරපු හිටියා මිසක මේ ඉන්නවා තුන වුණත් මම අවුරුදු 34ක් විතර දැන් මේ යහපත් ජීවිත ගත කරලා තියෙනවා මේ මට දැන් මේ 68 වෙනි අවුරුද්දම යන්නේ කොමාරි හැමතේ දිහරි සතුටු වෙන්න ලැබුණනේ ඉතින් ස්වාමීන් වහන්සේ ඉතින් දැන් ලොකු සැනසීමක් විතර මට තියෙනවා මොකද මේ නිමීමක් මෙච්චර නිමීමක් වුණා එක වෙන ඩිසෙම්බර් විතර එන්න කියලා තමයි මේගොල්ලෝ ඉන්නේ. අපි බලන්න ඉන්නවා. ඒ ඉතින් ස්වාමීන් වහන්සේ මම මේ කවුරු අවුරුද්දේ අග මාස ටිකේ දවස් 3ක් ඔබ වහන්සේගේ දේශන ශාලාවට ඇවිල්ලා ධර්මය අහලා ගියා. අහලා ගිහින් ඉන්න දවස් තුනක් වෙලා හතරක් ආවා. ඒ කියන්නේ හොඳයි හම්බුනේ මොකද සක්මයි.